මේ මානව හිමිකම් කාරණය නොවේ, ආර්ථික සාධකයක් නොවේ. කුමක්ද හේතුව? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමග විරසක වීමට. හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ ඊට කලින් සිටි කිසිදු පාලකෙක් නොකළ දෙයක් කළා. ඒ තමයි LTTE සන්නද්ධ බෙදුම් වාදය මිලිටරි බලයෙන් පරාජය කළා. මේක තමයි ඔවුන් කුපිත කළ හේතුව. රාජපක්ෂ ජනාධිපතිතුමා LTTE එරෙහිව ගෙන ගිය මිලිටරි ක්‍රියාමාර්ගය පරාජය කරන්න ඔවුන් හැකි දේ හැම දෙයක්ම කළා. සමහර උපුටා දක්වනවා අමරිකාවෙන් අපිට තොරතුරු ලැබුණු බව LTTE යුද නැව් ගැන. ඇත්ත. නමුත් තේරුම් ගන්න ඔවුන්ට බෙදුම්වාදය අහෝසි කරන්න ඕන උනේ නැහැ.